තමයි 40ක් ගන්න කැබින් පේපර් එකක් දානවායි කියනකොටම ප්‍රධාන ප්‍රශ්නේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝනය කිරීම. ශ්‍රේෂ්ඨාධිකරණ නියමයේ තමයි 2016 දී ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ අපි දන්නවා පාසලකට ගන්න පුළුවන් ප්‍රමාණය වගේ 4 ගුණයක් තමයි අමුක වර්ෂයක ගන්නවන්නේ. එතකොට දැන් මේක 40 කරාම පැහැදිලිවම දැන් ලොකු අසාධාරණයක් කරන විශාල පිරිසක් සම්මුඛ පරිසර නොකැඳවා මේ කැඳවපු පිරිසෙන් තමයි තීරණය ගන්නෙ. ඉතින් මේක සම්පූර්ණයෙන් වැරදි.